ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැත ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නෛදං අත්ථ කතං බිම්බං නෛදං පර කතං නභං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධ ති අධ්‍යාපතුනි, මේ සමාජයේ හරස් දක්කරන් බැලුවොත් ධර්ම දේශනා කරන නිවසක, ධර්මශාලාවක, එබඳු තැනක ධර්ම ශ්‍රවණය කරන්නන්ගේ අනුපාතය කොහොමද කියලා බොහෝ සෙයින් සමානයි. අපි අත්දැකීමේ හැටියට නම් 75ක් කාන්තාවන් 25ක් පිරිමි අඩුවෙදීන් ඔය අතරතුර දරුවන් දැරීමත් තිබෙනවා. මේ වගේම තමයි අපේ ගුවන් නිර්දේශනා සවන් දීලා අත සමග සුහද සම්බන්ධතා පවත්වන අවධාන ශාස්තනා ගන්න ආරම්භලුවේ බහුතරේ කාන්තාවන් පිරිමි නැතුවන්නේ පිරිමියක් ඉන්නවා. නමුත් අර වගේම අනුපාතයක් තියෙනවා. හේතුවක් නැහැ. කාන්තා පක්ෂේ තමයි මේ දහම අහන් සවනේ කරන්ට කාරණාවලට වැඩිය ගියාවක් දක්වන්නේ. ඔකටින් එක හේතුවක් මා දකිනවා තමයි මේ අපේ සංස්කෘතිය තුළ කාන්තා පක්ෂයට තරුණ වියට එළඹීමත් සමඟ එළිමෙන්ට තරම් අපේ මෙතන ඉඳහසක් නැහැ. මවුපියන්ට අපි හැදෙන්න වැඩෙන්න ඕන. ඉඳහසේ ඇවිදින්න ඉඩ කඩා දී. නමුත් තරුණයට පත් වෙන දරුවන්ට ඊට වඩා ඉඳහසක් ලැබෙනවා. මේ නිසා මත්පැනට යොමු වීමේ දිගවීමේ ප්‍රවණතාවය කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩි. යොමු නැයින් අපහැරලා ජීවත් වෙන අය අද දිගින් දිගට මේ සඳහා තවදුරටත් වැඩියෙන් පෙළගෙන යනවා. මත්පැන කියන්නේ මබේත සහ ප්‍රමාදයට හේතු වෙන දෙයක්. සමාදේ කියන්නේ වැඩකට ප්‍රමාද වෙන එක නෙවෙයි, මෙතන ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒ ප්‍රමාදයක් සිදු වෙනවා. දීල ප්‍රමාද වුණාම වාහනාන්තරයෙන් වැඩි වෙන්නේ තිනා ප්‍රමාදයක් උත්තරණ වෙන්නේ තියන්නේ. අපි සතර ගමනක ප්‍රමාද වෙන්න තව උදව්වක් මේක. ඒ නිසා වුන් දහමට ගන්න එක දහමට ලැබි කරන එක හරි අමාරු වෙනවා. සයිසෝගත ගිහින් වුණත් මෙන්න මේ තත්ත්වයන් පවතිනවා. අවේ නම් පෞද්ගලික සාකල්පේ තමයි යමෙක් මත් පැනට නිහි සිටිනවාද ඔවුන්ට තියෙන පැනගාතික බෞද්ධකමක් විතරයි, පින් සිදුවෙන බෞද්ධකමක් විතරයි. කවදාවත් එන පෞසිදනා නම් පෞසිද වෙනවා කවදාවත් බුදු යානන් වහන්සේ අදාලා අප්‍රමාදී මගේ නම් යන්න මේ දෙක මේකට කරන්න බෑ යා දෙක නරතරත කියන රත්ත්‍යයක දෛරත්ත්‍යයක එකයි පැහැන්නේ ඒ වගේ බුදු යානන් වහන්සේලා වදාළ මේ අප්‍රමාදී මාර්ගයත් අත්නෑනි දුරාචාරයට ගිවිමත් අතර තියෙන විශාල අරස්තරයක් මේ විදිහට කවදාවත් එකක් වෙන්නේ නමුත් වාසනාවකට මොකක් හරි සංස්කෘතික ලක්ෂණයක් නිසා අපේ කාන්තාවක් වෙන්නේ බඳු මේ තමන්ගේ මනස විසුරු පිටරන වෙනහම නරක් කරන බහුල නරක් කරන මේ රෝගී තත්ත්වයන්ට බදිරීමේ ප්‍රවණතාවය අඩුයි නැතුවමත් මේ නාගරික නාගරික පරිසරයේ අවස්ථාව වගේනේ එනිසා මා දකිනවා කාන්තාවන් අතර වැඩිපුර මේකට පින ලැබී ආවක් අදාමේ ධර්ම දේශනාව තෝරා ගැනීමේදී මෙන්න මේ වගේ දෙයක් කල්පනා කරනවා. බුද්ධ කාලේනවා බුදුරජාණන් වහන්සේගේ අසර ලැබුණු වික්ෂණෙන් හිටියා. තාලා සිසුපතාලා විද්‍යා අධිකත ඇති වික්කුණි වර්ගයක්ම තියෙනවා. ඔවුන් විපුත්තර වර්ගයක්. ඔවුන්ලා තාපු මාරයට කියලායි තියෙන්නේ. නමුත් ඒක කොහොම වෙනවද දන්නේ නැහැ. තමයි මාර කියන සංකල්පයේ පංචවදාන ස්තන්දේට කියනවා තවත් පිටින් විදිහට කතා කරනවා. ඉතින් මේ සංගුත්තනිකාය භික්ෂුණි යෝග්‍ය කියන ශ්‍රේලා කියන සූත්‍රයේ ශ්‍රේලා භික්ෂුණිය කියපු කතාවක් තියෙනවා. ඒකට මේ ධර්මයේදී කාන්තාවන් වඩා ධෛර්ය සම්පන්න කරන්ට මේ වගේ උත්තර දෙන්න පුළුවන් කාන්තාවන් ඉදා හිටියා කියන එක පෙන්නන්නට තව ඔබත් විවදු අය බවට පත් කරන්න අවශ්‍ය ධෛර්ය දීම සඳහා තමයි මේ දේශනාව මම කරන්න කල්පනා කළේ. ශ්‍රේලා භික්ෂුණිය පැවැත්මවර පිණිසුදා වැඩලා වළඳලා තවස් කාලේ අන්දෝනයට ගිහින් පුකක් මුල දිවා විවරණයක කරමින් කරමින් සිටියයි කියලා කියනවා. එන්න මුතුන්නි සෑට ප්‍රශ්නයක් කොම වෙනවා. කේනි දන්දු කතන් බිම්බන් කන්නු බිම්බස්ස කාරපු කන්නු බිම්බන් සමුත් පන්නම් කන්නු බිම්බන් නිරුජ්ජති. මේ පාරය තමයි යගෙන් ඇහුවයි කියලා තියෙන්නේ. මේ අද්දව මේ ජීවිතේ කේනිදම් කතා කවර පිසින් කරන ලද්ද බින්දස් කාරක කාරකයා මේ කරපු කෙනා කවුද මේක කොහොමද මේක හටගත්තේ කන්න බින්දන් සමුප්පන්න මේ අද්දයෙන් කෙසේ නිරුද්ධ වේද කන්න බින්දන් නිරුද්ධති ප්‍රශ්නෙක බැලුවම ගැඹුරු ප්‍රශ්නයක්. නොදන්න කෙනෙක් අහපු ප්‍රශ්නයක් වෙන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නයට දීපු උත්තරේ තමයි නායකින් කාර්තා පාටිහි විරිපත් කළේ. නැත්නම් හත්තපතන් බින්න. ඒක මේ තමන් විසින් කරපු දෙයක්වත් නෙමෙයි. ඉදම් තර කතන් වදන් අගන් කියන්නේ දුකට මුල්ලන මේ දුකට මුල්ලන දුක්ක විින්ට වෙන් සිද්දන මේ හටගෙන් මනස්සම් මේ කඳු ධර්මතාව කවුවත් ඉසින් කරලා දේතු පුත්නේ එනම් කොහොම හේතු නිසා හටගත්තා හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ. හේතු පටිච්ච සම්භූතං හේතුං පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හොඳ බණ ටිකක් ගැඹුරු බණ ටිකක් තේරුම් ගත යුතු බණ ටිකක් තිබෙනවා. ඇතැම් විට ඔබ මේ කතාව අසා ඇති තමත් කියා තිබෙනවා අසා තිබෙනවා තේරුම් කරන අසා තිබෙනවා. එත් මේ ගාථාවල අරුත පේන්නේ තමා දන්න පමණටයි. මේක ඉතා ගැඹුරින් සියල්ල පැහැදිලි කර ගාතාවක් බව මා දන්නා. එනිසයි මේක පැහැදිලි කරන්නට අපි මේ කාලය යොදා ගන්න හදන්නේ. එතකොට ආයෙත් කල්පනා කරන්න. මේ ශරීරය නැත්තම් අපි කොහොම ශරීරය කරනවත් නැව වාසනස් කන්ද පන්තිදී කියන තමන් කරපු වේද අනුන් කරපු වේද හේතු එකට එකතු වීමෙන් හට ගන්නවා හේතු බිඳුනහම නැති වෙනවා හේතුව බිඳුනහම නැති වෙනවා හේතු නෙමෙයි හේතුව එතන හේතු සත්‍ය කියන කාරණාව කලකට තේරුම් ගන්න. හේතුපත්‍ය කියන්නේ එකක් නෙමෙයි ධාති දෙකක්. පත්‍ය කියන්නේ අවශේෂ දේවල් වලට. හේතු කියන්නේ මූලික දෙයට. ඇතිවෙන උන් එතුණිය පැහැදිලි කරතු. ධාතාවක් තියෙනවා. යත අඤ්ඤතරං බීජං කිත්තේ උත්තං විරූපති. පටවි රසංච ආගම්ම විනේහංච තදුභයං කුඹුරෙහි යම් කිසි බීජයක් කපුරපහම පෘථිවියේ තියෙන සාරය සහ ප්‍රථමනේ අරගෙන මේක අපි එකට කියන්නේ දළු ලනා නැත්නම් ඕපනය වෙන ප්‍රරෝහණය වෙන මක්කල පැලයක් හට ගන්නවා. මේ තොස්සේ මම යන්න කැමති හේතු සහ ප්‍රත්‍යත් හේතු සහ ප්‍රත්‍ය අතර වෙනසක් පෙන්වන්න මනමින් තේරුම් ගන්න. අසභාවකට හේතු ගයි සම්භූතං හේතු බංගාර විද්‍යති කියන්නේ නැතුව මේ සමාජයේ ඉන්න අය හේතු දන්නවද? හේතු නිරෝධ කරන මාර්ගය දන්නවද? සත්‍ය නිරෝධ කරලා වස්තුවේ දන්න හදනවද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. අපේ රටේ පවතින බහුල ව්‍යාපෘතිකර්මයේ කුසිකර්මාන්තයේදී ඔය මේ ගාථාවේ සඳහන් විදිහට පොළොවට ගන්න පෙර අපි බලමු. එකට ගන්නවා අපි අපට කිවි ආහාරය සවතෙන විතර වේ කියලා. මේ විතර වේ ගබඩා කරලා පොහැරි තිබුණොත් එම ගෝණිවල හෝ අපේ කොයි පවුල් වල නම් අටුව නැත්තම් විශ්සේ ඒවා පැලවෙන්නේ. ඒ පැලවෙන අවශ්‍ය ප්‍රත්‍ය එකතු කරන්න අම්මලා නැත්තම් ගොයි මහත්තර දන්න. මේ බීජ පැතිස්සයක් විතර පොඟ වෙනවා. තෙතම මේ නැත්නම් ඒක ප්‍රත්‍යක්. අතුර මනමින් සෝද හරිනවා. පිසුදු වෙනට. අතුර යහන් ගත කරනවා. පාදාස්රේස උණුසුමත් හැලී සිටින පරිදි. දැන්නේ සත්‍ය තුනේ එකතු වුණාම අර බීජය පැල වෙනවා. පැලයක් කීකින් එළියට එනවා. එතකොට මේ ගබඩා කරවු නැත්තම් මේ තොරල වෙන්න තියපු යහන් කියලා අපි ඒවට කියන්නේ නැත්තම් ගෝණි වාග් දාලා තියෙනවා. ඔය උණුසුමත් ඔය තෙතමනයක් ඔය වාතාශ්‍රයක් පිළියදී පැල නොවන බීජයක් මම දැකලා තියෙනවා. එකක් නිසා ඒ පැලකිරීමේ හැකියාව වාතාශ්‍රයත හෝ ත්‍රිතමනියත හෝ උණුසුමක තියෙනවා නම් 100% බීජ පැල වෙනවා. පැලීමේ ශක්තිය තියෙන්නේ බීජෙහි. ඒකයි බීජ කියලා කියන්නේ. ඒක තමයි මූල හේතුව. ඒ හේතුව තියෙනවට අනික් ප්‍රත්‍යක තුනම පැල වෙනවා. පැලීමේ ශක්තිය නැති එකේ මේ මූල හේතුව නැහැ. එනිසා ප්‍රත්‍ය වලට කළ කරන්න බෑ. එතකොට එහෙනම් අපිට තේරෙනවද හේතු ප්‍රත්‍ය අතර වෙනස? ප්‍රධාන කාරණේ හේතු. ප්‍රධාන කාරණේ හේතු. හේතු අවශේෂ කාරණා ප්‍රත්‍ය. ප්‍රත්‍ය හේතුව සක්‍රිය කරන ලබන. හේතුවක් නැතු විට ප්‍රත්‍යයට කරන්න දෙයක් නැහැ. ඒක අක්‍රියයි. ඒ උදාහරණයේ අරගෙන අපේ අපේ ජීවිතයට එන මෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් පෙන්වන්නේ හේතුඵලවාදය කියලා, හේතුඵල ධර්මය කියලා. හේතුඵල ධර්ම බුදුන් වහන්සේ වදාරන්ත පෙර ඒ සමාජයේ තවත් වාද සීපයක් තිබුණා. ඉස්සර නිර්මාණවාදී. එතකොට කෙනෙක් අපට වඩා බලවන්ත කෙනෙක් විසින් නිර්වාණය කරන ලබන ඓසුරෙක් විසින් ඉස්සර. ඔබේ කත හේතුව ආදී අපිට කරන්න දෙයක් නැහැ කියලා පෙර කර්ම වලින් සිදු වෙන්නේ. අවිත් සම්පන්නවාදී. ඔය විදිහට වාද කීපයක් තිබුණා. අපේ අහේතුක අපච්චේවාදී කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැහැ. කම්ම හටගන්නේ එහෙම කේවුනා තාන්සෙන්න කිසි කාරණයක් නැහැ. මොල් ගෝලයක් දිගහැරපුවම හෙලෙදලා පහලට ඇටලා ඉවර වෙනවා වගේ නියත ජීවිත ගානක් ඉපදෙලා හැම කක්තුම සතර කෙලවර කරගන්නවා. ඔය තමයි එක එක හේතු. නමුත් තේරුම් ගන්න අවශ්‍යයි බුදුරජාණන් වහන්සේගේ මේ උබ්බේ කත හේතු හරි ඉස්සර නිර්මාණ හේතු හරි එහෙම හේතු ධර්මතාවය පිළිගන්නේ නැහැ. මේ කතා අතර උදාහරණ අපි කතා කළේ බාහිර උදාහරණයක් වශයෙන්. ඒ පාඩම් කරගන්නකෝ ඒ හේතු ගැන කතා කරන්න නෙමෙයි. ඒ වගේම අපේ ජීවිතය තුළත් කියම් ආකාරයක හේතුඵල ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. හේතුප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවා. බාහිර සමාජයේ ප්‍රශ්නයකත් හේතු සහ ප්‍රත්‍ය තියෙනවා. එන්නේ හේතු ගැන දන්නේ නැති පුද්ගලයා ප්‍රත්‍ය නවත්තල තමයි ගැටලුව විසඳන්න හදන්නේ. නමුත් වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර කරන ලබන්නේ රෝග නිදානයක. රෝගය තමයි. ඒකට රෝගී ස්තෝ වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමයි වෛද්‍යවරයෙක්. සත්‍යයේ මේ සංසාරගත දුක්ඛේ ජාති ජරා මරණ දුක්ඛේ නැමති මේ රෝගයක නිදානයක් හොයන්න තියෙනවා. මේ නිදානේ ඉවත් කරන්න ඕන. බෙහෙත් දෙන්න එතෙන්ද. එතකොට එකම හම් වෙනවා. ඒ නිසා මේ වේලා ඉක්මනින් හොඳ ධම්ම අවබෝධයක් ඇතුව හිටපු කෙනෙක් වගේ තේරෙනවා මේ ධාතාව ගමුරට ආදාරාගෙන යන විට. දැන් බලන්න අර උදාහරණේ කියපු කාරණේ ප්‍රත්‍ය අවශේෂයි. ප්‍රත්‍ය වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් හේතු ඇතුළත ප්‍රත්‍ය වලට පුළුවන් හේතුව සක්‍රිය කරලා ගැටලු ඇති කරන්න ගැටලු විසඳන්න ප්‍රශ්න හදන්න ප්‍රශ්න විසඳන්න ඕන දෙයක්. ඒ වගේ අපේ ජීවිතේ ගෙන යන්නත් අපට ඇසට ගන්නට නාසයට දිවට කයට කිසියම් ආරම්මණයක් හමු වෙන්නට මේ ක්‍රියාවලිය අපට තේනවා අපට ඇහෙනවා එහෙම කියලා සරල වචනකින් අර්ථකින් කියන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි නෑ. එතන හේතුඵල තියෙන්නේ. අනේකයි තේරුම් ගන්න ඕන. ඒ හේතුඵල ධර්මතාවයේදී අපි ඉන්නින් පෙර පැහැදිලි කරපු කාරණානු ඇසට රූපයක් පෙනෙන්නට ඇස විතරක් තිබිලා බෑ, රූපයක් විතරක් තිබිලා බෑ. ආලෝකයක් තවත් සත්‍යයක්, ඉදිරියෙන් තියෙන රූපයක් තවත් සත්‍යයක්, ඇසේ ප්‍රසාදයක් තවත් සත්‍යයක්. එතකොට ඒ පිළිබඳ හඳුනා ගැනීම සිතේ පවතින මානසිකාරය කියලා. එතකොට මේ සියලු සත්‍ය එකතු වීම තුළ තමයි චක්කු විඥානය හටගන්නේ. නමුත් එහෙම තේරුම් ගත්තයි කියලත් ඒක හේතුඵල ධර්මයේ දැනගත්තවන්නේ නැහැ. මේකයි තේරුම් ගන්න ඕනේ. අපිට එහෙම හේතුපත් වශයෙන් ඇට වගේම කනක්, කන වගේම නාසයක් බෙදන්න පුළුවන්. නාසය සම්බන්ධයෙන් ගත්තහම ඒක එහෙමයි. නාසයේ ප්‍රසාදය පේන්න වෙනවා. නාසයට ගන්ධ රූපයක් පේන්න වෙනවා. ඒක වාත ආශ්‍රයෙන් ලැබෙන්න වෙනවා. ඒ ගන්ධය හෝ සුගන්ධය ආදී වශයෙන් හඳුනා ගැනීමක් තියෙන්න වෙනවා. එතකොට සෝත විඥානයේදී, ඥාන විඥානයේදී මේ හඳුනා ගැනීම සිදු වෙනවා. එතන චක්කසෝත ඥාන ජීවා කාය මන සියල්ල පිළිබඳව එහෙම හේතුපත් වශයෙන් හිතා ගන්න. අපට දැන් අවශ්‍ය වෙන්නේ මෙතන ප්‍රධාන හේතුව හොයාගන්න. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා. ඒකෙත් පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි මෙතන හේතු කියන වචනේ තවත් ටිකක් එහාට සම්බන්ධ කරලා ගත්තොත් දුක්ඛ සමුදය සත්‍යං කියලා. එතකොට මොකද්ද වෙන්නන්නේ? දුකට හේතුව කිසියම් දුකක් පවතිනවා නම් ඒක තමයි හේතුවක් අදාරනවා. දැන් දුක නැති වෙන්න නම් හේතුව නැති කරන්න ඕනනේ. ඔය කියන්නේ ඒක. අත ගන්නවා නම් දුකක් සම්බුතන් ඒකයි. ඒ හේතු නැති වුණොත් ඒ දුක නැහැ. දැන් අපි සමුදය සත්‍යයෙන් හේතුව, දුකට හේතුව වශයෙන් හඳුනාගන්නේ මොනවද? තණ්හාව. මොන තණ්හාවද? ත්‍රිද තෘෂ්ණාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නිරෝධ සත්‍ය නිග්‍රහ කරන්නේ මේ තණ්හාව ප්‍රේසයක් වශයෙන් නැති කරන්නේ. එහෙම කියන්නේ ඉස්සර වෙලා මම ත්‍රිවිධ තෘෂ්ණාව ගැන ටිකක් පැහැදිලි කරලා ඉන්නම්. පාසල් අධ්‍යාපනය නිසා හෝ වෙනත් අධ්‍යාපනයක් නිසා හෝ දැනීම වර්තමෙන් පාඩම් කරගත්තම කෙනෙකුට කියන්න පුළුවන් මේ ත්‍රිවිධ තෘෂ්ණාව නැති කරන්න ඕන දෙකින් දෙන්නේ. දැන් මොනවද මේ ත්‍රිවිධ තෘෂ්ණාව කියන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කොටක් මේවායක් අපට තිබෙනවා. එනිසා අපාය හරි මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝක හරි තමයි සදාකාරී සත්‍ය තියෙන්නේ. එනිසා ඒක ඉන්න තියෙන කැමැත්තට කියනවා කාම තණ්හා කියලා. එදා හිතමු අය මේක එහා සත්‍යක් තියෙනවායි කියලා හොයන්න මේවා බලෙන් මගහැරලා මේවායින් මේවා යථාසත්‍ය වටහා ගන්නතු අර විගත පන්මින් පෙරත හාන් කරලා තියෙන පරිදි කපින ආදී දේවල් වඩලා මේ නීවරණ යටපත් කරගෙන ධානය යන්නට තෝරගත්තා. ඒ ධානවලට තියෙන රූපී අරූපී කියලා වචන දෙයක් එකක්. එතකොට රූපී ධානයන් උපදවාගත්ත පුද්ගලයින්ට ඒ තමයි නිවන. ඒකට ඒවා කැමති. එය තහරින් ලැබෙන බුදුරේ කම්බි කර්ම අවබෝධ කරලා දුන්නේ නැත්නම් එහි කලී ගලීන්ට තියෙන මුලාවට තියෙන භව තණ්හා කියලා. තවත් ටිකක් එහාට යනකොට අරූපී ධ්‍යාන හතර හම්බ වෙනකොට ඒ තමයි සදාකාලික සුවය නිවන. ඒකනේ මානෝද්දච්ච අවිද්‍යාව කියලා තමයි විද්‍යාවක් තියනවා කියලා පෙන්වන්නේ. එතකොට ඒකට කියනවා විභව තණ්හා කියලා. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ මේ තුන් භවයේට වෙන වෙනම මුලා වූවන් තුළ තියෙන තණ්හාව තමයි මේ ත්‍රිවිධ තෘෂ්ණාව. එතකොට හැම කෙනෙක්ම කාම භවයකයි, රූප භවයකයි, අරූප භවයකයි මුලා වී සිටි කියලා බුදුමහාමුදුරු නිර්දේශ කරනවා. නැ ධර්මයේ නැතු ගියාය රූප භවයට මුලා වුනේ, අරූප භවයට මුලා වුනේ. කාම භවයේ තියෙන ආස්වාදය ආදීනෝ නිස්සාරම තේරුම් ගත්තොත්, නැත්නම් මෙතන හේතු තේරුම් අරගෙන හේතු නිරෝධය කරන හැටි තේරුම් ගත්තොත්, ත්‍රිවිධ තෘෂ්ණාවක් නැති කරන්න තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. සංහාව කියන වචනේ පෙන්නලා ඊට පස්සේ ඒක ත්‍රිවිධ කරලා තියෙන්නේ ඔය සදා සමාධි තුලින් එකකට ඇලුනායි හිතන නිසා හිතේ නිසා. කාමක කල්ලි කාණියෝගින් කාම සංහාව පෙන්න පිටියා, අත්තකම කාණියෝගින් භව සංහාව තෝයි භව සංහාව කියලා හිතියා. අතන විභව සංහාව කියන වචනේ විස්තර කරනව නැවත උපදින්නේ නැහැ කියලා කියන උපතක් මරණයක් නැහැ කියලා සරල අර්ථය අරගෙන අරදම්පත් ඒක කාම සංහාවමයි. එතන මේ කිලෝ ගුරු වගේ තුන් දවයේ කියලා කියන්නේ සත්‍යා ඒ බුදුන් වහන්සේ පහළ වෙන විට විරස මහන්සී තමන්ගේ කර්මයන්ට අනුව කර්ම දියුණුවට අනුව හොයාගත්ත භවයන් තුන. උන්වහන්සේ තුන් දත්තේ භව තුනේම සංහාව කැරිලා නැහැ, සංහාව නිසා වෙඳලා ඉන්නේ කියන එක. ඒකයි මහ ලොකු දෙයක් වශයෙන් සැලපට රූපී අරූපී ධ්‍යාන ඒවයත් පුලාවක් තියෙනවායි කියලා කියන්නේ. අපට පුළුවන් නම් කාම සංඛාව මනින් වටහා ගන්න. ඒක හේතු හොයාගෙන හේතු කිමින් පුළුවන්. ඊට එහා භව සංඛාවකට භව සංඛාවට යන්න හේතුවක් නැහැ තේරුම් ගත්තේ අයට. තේරුම් ගත්තේ නැත්නම් තමයි වැඩිවට යන්නේ. මේවා ටිකක් සංකීර්ණකම් ඇතමුන්ට එක වෙන්න බැරි වෙන්න හේතු වෙන්න පුළුවන්. නමුත් අපි මේවා මෙහෙම කියන්නේ කටපාඩමට නෙමෙයි. ඒ පිළිබඳ ගැඹුරු වශයෙන් සොයා බලලා අධ්‍යයනයකින් පස්සේ ඒ පිළිබඳ අපි ඉදිරියටත් කතා කරමු. කල් වෙලා ඇති පරිදි ඇයි එහෙම කියවේ කියලා. දැන් අපි හේතුව කියලා කතා කළේ මොකද්ද? තණ්හාව. දුකට හේතුව තණ්හාව. තණ්හාව ශේෂයක්වත් නැතුව නැතිවම ලැබෙන සුවය නිවානේ. දැන් එතකොට ඒ අපි කතා කරන්නේ හේතුව කියලා. දැන් ඇත්තට රූපයක්, කනස්පද්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක් හට ගැනීමේදී ප්‍රසාදයේ ගෝචර රූපය, ආලෝකයේ මනසිකාරය මේවා එකක්වත් ප්‍රත්‍ය නිසක් හේතු නෙවෙයි. ඒකෙන් මම කියව පාඩම් කරගත්තට ඔය දෙයට මුල හොයාගත්තේ නැහැ කියලා. දැන් කොහොමද මෙතන මේ තණ්හාව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ? අපි ඒක එක වචනකින් තණ්හාව කියලා ගත්තා. ඊට පස්සේ අපි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා කියලා පේනවා. තව පැත්තකට ගත්තොත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එහෙනම් ඒ තණ්හාව තව හය ආකාරයකට බෙදලා තියෙනවා. ඒ තණ්හාවල් හටගන්නේ කොහොමද? ඒ ආරම්මණයන් ගැනීමේදී හෝ ඒ ආරම්මණයන් මනෝද්වාරයෙන් එකතු වෙන්නේ. මොකද්ද මේ තණ්හා කියලා කියන්නේ? අපේ සමාජයේ ජීවත් වෙන බොහෝ අය පාඩම් වෙලා තියෙන නිසා තණ්හාව නැති කරන් සම්බන්ධ වෙන්න ඕන කියලා බාහිර ආමිෂ දාන වලින් තණ්හාව නැති වෙයි කියලා හිතනවා. බාහිර ආමිෂ දාන වලින් පරිත්‍යාග සීලීත්වය වේවි. මේ හේතුව හොයාගත්තේ නැත්නම් නිදහස් වෙන්න බෑ. හේතු බංගා. විඳිලේ අන්තෝන හේතුවයි. අනික් කාරණා ටික අර අනිකුත් පහසුකම් වගේ සිතමනේ වාතාශ්‍රය තුනසුම වීර්යයේ පැලීමේ ශක්තිය තමයි හේතුව. එතකොට පැලීමේ ශක්තිය වගේ සසර ඇවිද්දවන දුක් විඳවන ප්‍රධාන හේතුව තමයි තණ්හා කියලා කියන්නේ. දැන් ඉතින් මේ තණ්හාව කොහෙද තියෙන්නේ? හටගන්නේ කොහොමද? මෝරන්නේ කොහොමද? එන්නේ දෙන්නේ කොහොමද? පටිච්චසම්භූතං කියන එක හට ගැනීම පැහැදිලි කරලා සංගානිරුද්ධති කියන කෙනෙක් ආසන හැට පැහැදිලි කරනවා. ආඩම්බරයක් නැද්ද කාන්තාවක් පිට මේ ශ්‍රේලා භික්ෂුණිය පය වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ Taman තේරුම් ගත් පරිදි උදාහරණයක් සහිතව දේශනා කරලා තිබීම අපි ප්‍රයහනයම් අපට තණ්හා කියන වචනයට ඇලීම, ගැටීම, මුලාව කියන වචනත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාඩම් කරගත්ත වචන ගත්තොත් එහෙම පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. ඇසට, කනට, නාසයට, දිවට, කයට යම් යම් දෙයක් ස්පර්ශ වේවි. ස්පර්ශ වුණාම විඳීවි අපි. විඳින්නේ සතෝ දුක්ඛෝ උපේක්ෂා වශයෙන්. ඒ විඳින දේ තියෙන මෙහෙරි හෝ අමෙහෙරි කාරණා දෙකම එකට අපි අමාකරින් බැඳෙනවා නම් ඒක තමයි තණ්හා කියන්නේ. එකයි එකට රූපයට බැඳෙනවට රූප තණ්හා, ශබ්දයට බැඳෙනවට ශබ්ද තණ්හා, ගන්ධයට බැඳෙනවට ගන්ධ තණ්හා, රසයට බැඳෙනවට රස තණ්හා. එහෙනම් ඒ තණ්හර නෙමෙයි මේ තණ්හාවල් නැති කරගත යුත්තේ. තේරුම් ගන්න මතක වහන්සේම උත්සාහ කරන්න. දැන් මේ තණ්හාව හටගන්නේ කොහෙද? අපි යමු චක්කු ලෝකයේ පිය රූපං සාත රූපං. ඇත්ත තමයි මේ ලෝකයේ ප්‍රිය මිහිරි ස්වරූපයෙන් පවතින්නේ. කොහොමද ඒක වෙන්නේ? ඇස පෙනෙනවා, ඇසේ ප්‍රසාදයේ පවතිනවා, ආලෝකයේ බාහිරින් පවතිනවා, ආලෝකයේ ඇතුළත ඒ ආලෝක කිරණ වැටීම නිසා බාහිර තියෙන ගෝචර රූප හොඳ හෝ නරක, හතුරු හෝ මිතුරු ආදී වශයෙන් වලින් ඒවා ඇතුළත පරාවර්තන ආලෝක කිරණ ඒ ඇසේ ප්‍රසාදයේ තුළ හට ගැනීම නිසා අපි එතන රූප රූපයක් හටගනු ලබනවා. ඒ රූප රූපය අතුරානම් දුක් වේදනාවත්, ඒ රූප රූපය මිතුරානම් සැප වේදනාවත්, එහෙම දෙකක් නැත්නම් උපේක්ෂා වේදනාවත් ඇති වෙනවා. වේදනාව කියන්නේ ඉඳෙනවා නේද? දැන් මේ හතුරු මිතුරු කියන එක මුලින් තිබුණා, ඒක අපි හදාගත් සංකල්පයක්. ඒ හතුරු සංකල්පේ නිසා තමයි ඒක ඊළඟට තරහ එන්නේ. ආයත අඳුකල වගේ තියෙන්නේ. විනාශ කරන්න හිතෙන්නේ. එතකොට මෙසේ කාම තණ්හා කියන එක රූප තණ්හා, සබ්බ තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන මේවට බෙදලා තියෙනවා. දැන් පිය රූපං සාත රූපං පිය ස්වරූපින් නිරූපින් පවතිනවා. ඉත්තේ සා තන් එතන තමයි තණ්හාය උපජ්ජමාන උපජ්ජති. එතන තමයි තණ්හාව උපජ්ජමානම් උපදින්නේ. කොහෙද? ඇසේ. සෝත ලෝකයේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හාය උපජ්ජමාන උපජ්ජති. කනෙත් මේ විදිහට කනේ තමයි තණ්හාව හටගන්නව නම් හටගන්නේ. මේ විදිහට හිතාගන්න නාසයේ දිව කය ආදී හැම දෙයක්ම එහිමයි. කොහොමද හටගන්නේ? වේගයෙන් යන බස් අපේක සිට ඔබ ඉදිරිය එළිය බලන් හිටියොත් ඔබට මොන ගැටම එකද රූපයක්වත් අල්ලන්න පුළුවන්? වේගයෙන් ඒවා පසු වෙනවා. ඊටත් වඩා වේගයකින් නිරන්තරයෙන් පංච ද්වාරයන් තියෙන අරමුණු ඇති වෙමින් නැති වෙමින් යනවා. ශීඝ්‍රගාමී දුම්රිය යනකොට රූපට දෙනවටත් සදාවේදී. ඒක ස්වාභාවික වේගවත් ක්‍රියාවලියක්. එහෙම වේගවත් ඇති වෙන තියෙන ක්‍රියාවලියක් තමයි අපි රූප ශබ්ද ගන්නවට හඳුනාගෙන කටයුතු කරන්නේ. හඳුනාගෙන කටයුතු කිරීමේදී අර සිද්ධි එහෙම සිදු වෙනවා. මේ සමීක්ෂණය කරලා බැලුවොත් එහෙම ලබුරු මනසක ස්වභාවයෙන්ම සිදු වෙනවා. ඒක අල්ලා ගන්න ප්‍රතික්ෂේප කරන්න ඇලෙන්න ගැටෙන්න මොකක්වත් නැහැ. ආතන්න වශයෙන් බැලුවොත් සියලු අරෝධහමට අද සියලු අරමුණහමගේ දරුවන් උපේක්ෂා සාගතයි. උන් නැති වෙනවා කියලා දන්නේත් නැහැ, ඇති කරගන්න ඇති කරන්න දැනලියෙත් නැහැ. සත්‍යපතනත ගැටීමේදී හට ගැනීම සහ නැතිවීම ඊටයි තිබෙනක්. ඒ හට ගැනීම නැතිවීම සිදු වෙනවා නම් මට පේන්නේ නැහැ එතන තණ්හාවක් තියෙන බවක්. මේ හට ගැනීම නැතිවීමට විරුද්ධ වීමක් සිදු වෙනවා ජීවිතේදී. ඒකට කියනවා අල්ල ගන්නවා. බාර ගන්නවා, නවත්ත ගන්නවා, ඇලෙනවා, ගැටෙනවා කියලා. අපිට හඳුනා ගැනීමට බාර දී තිබු හඳුනාගෙන ඉවර කරන්න බාර දී තිබු හැකියාව ඉක්මවා යමින් අපි මේවා සැප වශයෙන් දුක් වශයෙන් නවත්තන විදිහට පටන් ගන්නවා. වෙන්න තියෙන දේ වෙන්න දෙන්නේ නැතුව අපි කෘතිමව හදා ගන්නවා. මේ ආරම්මණයන්ට තමයි කියන්නේ රූප ශබ්ද ආරම්මණයන්ට තමයි කියන්නේ ඇතිවි නැති වෙන දේ අනිත්‍ය. රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංඛාර අනිත්‍ය. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ ස්වභාවයෙන්ම සිදු වෙන එක. දැන් මොකද්ද අපි කරපු වරද? මේ කාරණා ප්‍රියාප්‍රියට කැමති අකමැති යකති, සැප දුක් යකති, සුභ අසුභ යකති, බෙදනානි. බෙදලා තියාගන්නයි තල්ලු කරන්නයි හදනවා. මිහිරි නම් තියාගන්නා හැදනම් තල්ලු කරන්න. ඒ මිහිරි නම් තියාගන්න හැදීමත් අමිහිරි නම් තල්ලු කරන්න හැදීමත් කියන දෙකම අල්ලා ගැනීම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රථම උපාදා පරිත්‍යස්ස සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ උපාදා පරිත්‍යස්සනන්ති වික්‍රේ දේසිස්සාම අනුපාදා පරිත්‍යස්සනන්ති. පාණිනේ කැවුල කියන එක අල්ලගත්තන එක හටගන්නේ. අල්ලගත්තේ නැත්නම් ඒකට අයිති දේ සිදු වෙනවා. එතකොට අනුපාද අල්ලා නොගැනීමෙන්ම කැවුල. දැන් මේක අපි ඉගෙන ගන්න විට තේරුම් ගන්න ළමා කාලේ අල්ලා නොගැනීමක් තිබුණ දැනගෙන නම් මේ නම් උත්සාහන්නවා. පුතර්ජන කියන හැම දෙනාම ඊට පස්සේ බනාහන් දෙන්නේ අල්ලගෙන ඉවර වෙලා. මෙන්න මේක තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තේ නැත්නම් අර අග පෙන්නන පරමාදර්ශී තත්ත්වෙම උල්ට ගන්නවා බොහෝ දෙනෙක්. ප්‍රම දෙයක් මොකක්වත් නැහැ පිළිලා නැරලා යනවා අර හැමෝම කියලා විවිධ වැරදි දොස් කියලා කියනවා පුතර්ජන භාවය තුළ ඉන්නේ. එතකොට මේබඳු තත්ත්වයන් යටතේදී මේ අල්ලා ගන්න අල්ලා ගන්න ඒ හැම එකක් පාසාම ඊළඟට කරන වැඩේ තමයි මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම. එතකොට මම කොට මගේ කොට මගේ ආත්ම කොට කියන එකේ තේරුම රූප ආරම්මණයයි මම. රූප ආරම්මණයයි මගේ. රූප ආරම්මණයයි මගේ ආත්මය. ශබ්ද ආරම්මණයයි මම. ශබ්ද ආරම්මණයයි මගේ. ශබ්ද ආරම්මණයයි මගේ ආත්මය. ඒකයි මගේ කනත් ඒකයි මගේ අතමත්. එතකොට අල්ලා ගැනීම. අල්ලා ගැනීම ප්‍රතික්ෂේප කිරීම දෙකම අල්ලා ගැනීමයි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් සාද භික්ෂුන් වහන්සේ ආනන්ද හාමුදුරුවනේ මහතුමාම ස්වාමීනි මම කියලා කියනවා මම කියලා කියනවා කොපමණ තියෙන මම හටගන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා නේද මනාව. ඔය රූප ශබ්ද ගන්ධ රස ආරම්මණය යම් කෙනෙකුට ඒ ආරම්මණය සමග බය දුෝකය දුක සතුට කනගාටුව වෛරය තියෙනවා නම් ඒවටයි මම කියන්නේ කියලා. සමහර ඇති නැති යන ස්වභාවයේ පුංචි දරුවෙක තුළ ජාතිය තුලේ ආගම උසස් පහත් මරණ බිය දිවි ලෝක ආතාව මොකක්වත් තියෙනවද අපායට බිය නෑ. ලොකු වෙනකොට මම අල්ලගත්තාම තමයි නැති වෙනවට බය. අල්ලගත්තාම තමයි කැමති පැත්තට යන්න අකමැති පැත්තට යන්න බය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දෙන්නීමට අනුව අම්මා රම්මණයක අල්ලා ගැනීමක් පවතිද? ඒ අල්ලා ගැනීමම නේද මම කියන්නේ. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී කොට ගත්තා වූ ඒ මොහොතේ උපදින හැඟීමම නේද මම කියන්නේ. එතකොට මේක මෙහෙම වෙන්නේ අර ඇති වෙන නැති වෙන ධර්මතාවයේ පෙරහිව ගොස් අපට කැමති පරිදි මේවා පාලනය කරන්න යාම තුල. දැන් ඔබ තේරුම් ගත යුතු අදවාත්ම කාරණය තමයි මමමයි තණ්හාව කියන්නේ තණ්හාවමයි මම කියන්නේ. ඔබ හිතනවා නම් මම ඉතුරු කරලා තණ්හාව නැති කරන්න ආතන් තණ්හාව ඉතුරු කරලා මම නැති කරන්න කවදාවත් ඒක වෙන්නේ නැහැ. දැන් මේකත් ආසන්න වශයෙන් මෙහෙම හිතන්න. පරලෝ අපායගත වෙයිද? දිවි ලෝක යන්න වෙයිද? නැරෙයිද? අම්මලමියයිද? ධනෙ හිමියයිද? තනේ නැහැ. මොකක්වත්ම ගැටලුවක් දරුවන්ට නැහැ බොහොම පැහැල්ලෙන් ඉන්නවා. ඒර ඇති වෙන නැති වෙන ධර්මානුකූලයක් කියන නැති වෙන මේ ස්වභාවයෙන් නැති වෙන නැති වෙන මානසිකත්වයේ හැටි. ඒ ඇති වෙන නැති වෙන මානසිකත්වයට තමයි මම නම් භාවනාත්මක මනස කියලා කියන්නේ. ඔය ඇති වෙන නැති එක අමතක කරලා නවත්ත ගන්න පටන් ගත්තාම අර ඇති වෙන නැති එකට කියනවා අනිත්‍ය කියලා නවත්ත ගන්න එකට කියනවා අනිත්‍ය දෙනිත්‍ය කොට ගැනීම. ඒ අනිත්‍යදේ නිත්‍යකත ගැනීම නිසා නෙවෙයි එහෙම නම් පැවුල හටගත්තේ. උපාදා පරිත්තස්සනන්ත වේදිකලේ දේශිස්ථාන. දැන් ඔබ මේ සිද්ධිය තේරුම් ගන්න නැතුව ස්කන්ධ පහෙන් පහට රූප ශබ්ද ගන්ධ ආරම්මණයෙන් ආරම්මණයට බාහිර ලෝකයට දොස්තාවමින් බාහිර ලෝක සමග ඇලෙමින් විඳින්න තියෙනත් බාහිර දේවල් ගැටෙන්න තියෙනත් බාහිර එක්කනාතේ කියලා මේ පිටේ හදා ගන්නා වූ හතුරා මිතුරා නිසා ලෝකෙට ඇලෙනවා. බාහිර ලෝකෙ ඉන්න කාරණා උදව් කරන පිටේ හතුරෙක් පිටරෙක් හදා ගන්නවා. ඔබට වද දෙන්නේ හදා ගන්න හතුරා නෙයිද? ඔබට හදා වද දෙන්නේ අල්ල ගන්න කෙනා නෙයිද? අන්න වැරදෙන තැන. සතුටින් ඉන්න ගිහින් දුකටපත් වෙනවා. ඔක තමයි මූලධර්මය. අපි ඔය ඔක්කොම අල්ලගෙන තියෙන නැවත විඳින්න නැත්නම් හොඳයි කියලා සතුටින් ඉන්න ගන්න. බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයෙන් නිබඳ නවතා ගැනීම, නිබඳ අල්ලා ගැනීම යමෙකුට වැඩි වෙනවද? යමෙකුට අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා. අල්ලා ගැනීම 100ක් තියෙනවා කියන එකේ තේරුම නිත්‍ය සුභාත්ම දෘෂ්ටීන් 100ක් තියෙනවා. දැන් මේකට මේක තේරුම් ගන්න ඕන තව පැත්තක් තියෙනවා. පාපේත නැඹුරු පුද්ගලයාට නිත්‍ය සුභාත්මාන්නේ පාපේ. ඒ දුක්ඛගතයි කියලා ඒ මම කියන හැඟීම නොතේරුම් අරගෙන හොඳ පැත්තට ආපහම හොඳ පැත්තට තරවදී විපාක තියෙනවා අතර ඒක මම මේක වලක් කන්නත් බෑ. ඒ මම හඳුනාගත්තේ නැති. ඕකාතේරලා විතරදායා සපසයක ලෝකයක් තියෙනවා කියලා අරමුණු පලක්වගෙන ගිහින් රූපිය රූපී ධ්‍යාන උපදවා ගත්තහම රූපී ධ්‍යානලාභියට මම වෙන්නේ රූපී ධ්‍යානෙ. අරූපී ධ්‍යානලාභියට අරූපී ධ්‍යානෙයි මම වෙන්නේ. එන්න මේ නිසා තේරුම් නොගෙන යන පාරේ මේ මම නැමෙති අවතාරයේ ඔබට සසරෙන් ගැලවෙන්න ඔබී පස්සෙන් වෙනවා. එකයි මාර්ගය කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ යන ප්‍රවදාලේ යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවද මාර්ගය තියෙනවා. තියෙනවා. නෑ අපාගත වුණායි මාර්ගයන් නිදලා නෑ. පුතක් ජන මිනිසුන් මාර්ගයන් නිදලා නෑ. දිව්‍ය මාර්ගයන්ගෙන් නිදලා නෑ. රූපී අරූපී භවතලවයි මාර්ගයන්ගෙන් නිදලා නෑ. උපාදානෙන් නිදලා නෑ. ඒතන් වලට ගිහින් තියෙන හැමනම් ධර්මයේ සරණින් නෙවෙයි මැදේක සරණින්. මේක තේරුම් ගන්න ඕනනේ. දැන් එතකොට ඔබට තත්ත්ව තේරුණාද? තත්ත්ව නැති කරලා හරියන්නේ නැහැ, තත්ත්ව වලට ගොස් කියලා හරියන්නේ නැහැ. නමුත් අපට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති ගාති යම් සිද්ධියක් සිදු වුණාම අපි ළඟ තියෙනා වූ මුලාවයි මේ ගැටමක මේ ප්‍රශ්නෙට මේ අසානෙට හේතුව කෙනෙක් තේරුම් ගන්න නැතු. අවුවට වැස්සට පින්නට බඩුවෙන් බඩමුළු වැඩිවීමට සුළඟට රජේට නැත්නම් කාට හරි දුක් කියලා ඉන්නවා. අන්න සත්‍ය තමයි වැරදි පාදේ. වැරදි කරන්න යනවා. කවුරු හරි එක්කලා තරහ වුණාම මේ මිනිස්සයා තමයි මට වැදගත් වෙලා තියෙන්නේ කියලා තරහව අයින් කරගන්න කල්පනා කරන්නේ අර මිනිස්සයා ඝාතනය කරන්නේ. මොකක්ද තමයි අපදිනවා ඒ පුද්ගලයාගේ හැටි. ඒකයි මම කියන්නේ ප්‍රශ්න ජෝගය කරන්න හදනවා. ඔබ කරදරයක් හදාගෙන පරදෙද මුන්නක පුද්ගලයා මේ ලෝකෙන් ඉවත් කරන්න, ගමෙන් ඉවත් කරන්න, ආයතනෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. පුතග්ජන හැමදෙනාම හේතු හොයාන නැහැ. ඔවුන්ට පේන්නේ සත්‍යයක් මොකක් හරි වැරද්දක් විදිහට ඒ සත්‍ය අයින් කරන්න හදනවා. හේතුපටිච්ච සම්භූතං ප්‍රත්‍යභංගා නිරුද්ධති නෙමෙයි. පත්‍යපටිච්ච සම්භූතං ප්‍රත්‍යභංගා නිරුද්ධති නෙමෙයි. ඒක පිටරුම් ඒකේ තේරුම් කරලා දෙන්න තමයි මම මේක ගත්තේ. එහෙනම් ඔබ සසර ගමනේ ජරා මරණ හිමි කරගන්නේ. ඔබට මේ අසුරගාමේ කම්පා වෙමින් රෝගී වීමට, දෙහිනක වැද වැටීමට, මෙයාමට ප්‍රවාස සිදු වෙන දේ බරපතල ප්‍රශ්න බවට පත් වෙන්නේ. කොමක් කියලාද මේ තන්නේ? අන්න හේතුව ඒකට තමයි කියන්නේ රූප සංහා ශබ්ද සංහා ගන්ධ සංහා රස සංහා අරමුණෙහි බැඳීම, අරමුණ අල්ලා ගැනීම, අරමුණෙහි මුලා වීම, අරමුණ මම කොට මගේ පිට ගැනීම චitteසා සංහාය උප්පජ්ජමානෝ උප්පජ්ජති. කොන විචාරද්ද අපතේ තේරෙව තේරුම් ගන්න නැතිකල් චitteසා සංහාය නිවසමානෝ නිවසති. මෙලෝ වශයෙන් පමණක්ම සතර යන තාක්කල් ඒ ඇසේ කනේ නාසය තුන්හා වාසය කරන්නේ ඇසේමයි කනේමයි නාසයමයි. මේ සමාන වාසය කරනවා. දැන් මේ පිළිබඳව මට මතක් කරන්න කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම වල තියෙනවා නේද ලස්සන වචන කීපයක්. චිපරිවර්ත ද්වාදස ආකාර. සත්‍ය ඥානේ, කුත්ති ඥානේ, කුත ඥානේ කියලා. අන්න මේ බණ අහලා මේ සත්‍ය ඥානය ලබා ගන්න. මොකද්ද මේ සත්‍ය කියන්නේ? ඊළඟට ඔබට යමක් කරන්න තියෙනවා කියලා තේරුම් ගන්න කුත් ඥානය. කරලා ඉවර වුණාම කුත් ඥානය කියලා කියන්නේ. අනේ කර්ම කියන්නේ මේ සමාජයේ සමහර අය කිසිදු කරුණු පැහැදිලි කිරීමකින් කරව. තුවබ්බවක් නැතුව මොනවද යමකම කරන්න කියනවා කිසිදු මාර්ගයක් පැහැදිලි කිරීමක් අවබෝධයක් අදවසකුත් පැහැදිලි කළා මේක. මෙතර ඉතර අතර මෙතරට ඉන්නවා, මෙතර භයංකරයි, මෙතරට යන්න වෙනවා, එතට රෝගී තරණය කරන්න උපකරණයක් ගන්න වෙනවා, එතර තමයි මේක බය. ඒ වගේ මෙතර වගේ තමයි අසුතෝත් තත්ත්වයක් කියන්නේ ඉතන ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සහිතයි. මේ ඉතන ඉතර කියන්නේ උදාහරණයක් විතරයි. ඉතන තණ්හාව එතෙදී අපාතන්නා උපජ්ජමානෝ උපජ්ජති නිසමානෝ නිසති. හේතුපටිච්ච සම්භූතං මොන්න ඔය දුක හටගන්නේ මෙන්න මේ හේතුව අනික් පැත්තවලට එක සැපක් නොවේනේ. දැන් තේරුම් ගන්න කාරණේ හේතු බංගා. මොකද්ද බංග කරන්න ඕනේ? ප්‍රශ්නාව හේතු එකයි. හේතු නැති කිරීමෙන් කියලා පෙන්නන්නේ ස්කන්ධ පහෙන් පහට. මේ හේතුව කොහොමද නැති කරන්නේ? කොහොමද හටගත්තේ? හටගත්තේ අල්ලා ගැනීම. වරදක් කර ගැනීම. ඒ නිසා මොකද වෙන්නේ? ඒ අල්ලාගෙන නැති වෙනකොට අර මම කොට මගේ කොට ගන්නා නිසා තණ්හා ක්‍රීමක් වෙන නිසා ඒ තුන තියෙනවා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ආදී යරාමන ක්‍රියාදාමී. හොඳයි, තත්ත්ව පත්‍ය වේදනාවට එන්න. වේදනාව සැප දුක් උපේක්ෂාවෙන් දැනගන්නපත් කරනව වේදනාව අනිත්‍ය නම් වේදනාවට සන්නා කරන්න පුළුවන්. වේදනාව අල්ලගන්න නැත්නම් වේදනාවට සිදුවෙන දේ තමයි අනිත්‍ය කියන්නේ. බලන්න දෙයක් නෑ. දැන් වේදනාව තණ්හා නැත්නම් තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. භව නැත්නම් ජාති නැහැ. ජාති නැත්නම් ජරාම නැහැ. ඒ අරමුණින් අරමුණට දැන් හේතු බංග කරන යන්ත්‍රය නැත්නම් ශාස්ත්‍රය කොතනද තියෙන්නේ? මේ හේතු බංග කරලා දෙන්න ඔබට ඔබේ ගුරුවරයාට මව්පියන්න පොත අපිට කාටවත් පුළුවන්ද? ඔබ කතා කරන මාතාන් පූජාවලට පුළුවන්ද? අන්නේට අපට පැහැදිලි කරන්න ඕන කාරණා. අන්න ඔය ප්‍රඥා කියලා කියන්නේ ඔන්න ඔය සිද්ධිය තේරුම් ගන්න එක. මම හට ගැනීම පිළිබඳ උන්වහන්සේ වදාරන්නේ යංකෝ බික්කේ අනුසේති තේන සංකම්පත් කියලා. ඒ තණ්හා කරෝ නැති වෙනකොට අනුසේති කියලා හේතුවක් හද වෙනවා. අර බීතල වීමට අවශ්‍ය බීජ වගේ ප්‍රේණු නොනකේකට කර්ම බීජ වෙනවා කියනකොත් කතා කරනවා. ඒත් අවුරුද්දක් මම කොට මගේ කොට ගන්න තාක් කල වෙනවා නැවතුකම මේ බීජ ඉතුරු වෙන එක නවත්තන්න බැහැ. නැවතුකට හේතු ඉතුරු කිරීමට භාවනාව කියන්නේ විදර්ශනාව කියන්නේ සංහාසය කිරීම කියන්නේ හේතු ඉතුරු නොවි නැති වෙන්නේ කොහොමද හේතු බංගම් අනුසේ යත්නන්නේ අතගන්නේ අනුසේ නැත්නම් එතකොට මේ මම හෝ තණ්හාව හෝ නැති වෙන්නේ කොහොමද අතගත්තේ කොහොමද ස්වාභාවිකත්වයට ඉඳ නොදී අස්වාභාවික ලෙසේ නවතා ගැනීමෙන් මමකට මගේ ඉපත මගේ ආත්මකට ගැනීම. ඒකට තමයි නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. ඒක සාලෝකයේ පවතින සත්‍යයක් නෙවෙයි වර්සින් කරගත්ත වරද. දැන් මේ නිදන එකම බෙහෙත වශයෙන්. ආතන් මිට තියෙන කාරණයක් තියෙනවා. සියලු බුදුරෝ විසින් ලෝට හෙලිකර ආධාරවල සියලුම සංස්කාරයන් අනිද්දුක්ඛානාත්මයන් මේ බුද්ධ වචනේ ගැඹුරු වටහා ගැනීමට තරම් ප්‍රඥාව මොහුකුරා ගිය විටදී තේ ප්‍රඥාව මොහුකුරා යන්නේ. ඒ ප්‍රඥාවද තමයි අනිද්දුක්ඛානාත්ම තේන වෙන ප්‍රඥාව කියලා ධාතික ගන්න යන්න එපා. අල්ලගන්න නැත්නම් එතන ප්‍රඥා ඇති හැටිින් තමයි සිද ඇති හැටින්නේ ඇති වුණොත් නැති වෙනවා. අල්ලගත්තොත් ඇති හැටි වෙනකොට ඇති හැටි නෙමෙයි එතන ඉස්තර වෙලා නැති වෙනවා. ඉතිරිලා නැති වෙනකොට කියන්නේ ප්‍රතිසම්පාදයේ කියලා අනුගම. ඉතිරි නැතුව නැති වෙනකොට කියන්නේ ප්‍රතිසම්පාදයේ කියලා. ප්‍රතිසම්පාදයේ පැහැදිලි කරන දවසක මේතර පෙරම් කරලා දෙන්න උත්සාහ කරනම් තවමත් ඒක කල්දම ඉන්නේ ගැඹුරු එකක් නිසා. දැන් එතකොට සීලාකමේ විද්‍යාකමේ සිසුපචාලාකමේ ඕන කෙනෙකුට අද ඉන්නේ ඔබ ඔබට මේ හේතු බංගා නිරුද්ධති කියන එක තේරුම් ගන්න පුළුවන්. හේතු පටිච්ච සම්භූතං හට ගැනීම විවරණය කරන්න පැවැත්ම. හේතු බංගා නිරුද්ධති පැහැදිලි කරන ලබන්නේ අල්ලගන්න නැත්නම් සංඛා අනුසේ නොවි නැති වෙන අනිත්‍ය සරමින් අල්ලගන්න නැති එකින් ඉතිර නැතිව නැති වෙනවා. එත්තේහා සංඛා එත්තේසා සංඛාය පහීයමානෝ පහීය සසාදී ගෝචර රූපේ ආලෝකේ මානසිකාරේ චක්කු විඥානේ මොකක්වත් නැති වෙන්නේ නැහැ. සෝත විඥානේ ඥානෙ මොකක්වත් නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ මොකද්ද? ඇසේ තණ්හාව, කනේ තණ්හාව, නාසයේ තණ්හාව, දිවේ තණ්හාව අල්ලා නොගැනීම. අල්ලා නොගන්නව හැර වෙන කරන්න භාවනාවක් තියෙනවා කියලා හිතනවාද? ඒකයි මම ඔබට පැහැදිලි කරන්න මේ ධර්ම දේශනාවලදී. අනුන් කරන තාක්කත් බලමයි අවනවා වගේ රැවටෙන ඇරුණාම අවශ්‍ය තැනට යන්නේ. ඔබට ප්‍රඥා ඇත මෝරලන්නේ. ඒ ඔබට මේක තේලාවක් නෙමෙයි. චක්කු තණ්හා, සෝත තණ්හා, ඝාන තණ්හා, ජීව තණ්හා. ඒ විදිහට ඒ ආරම්මණයන් හමු වෙන විට අහු වුණොත් තමයි ඉතින් හටගන්නේ. තවදුරටත් ඒක අල්ලගත්තොත් තව කිණිස ගන්නවා නෙමෙයි සිතාසය කරනවා ඒකම. හැබැයි ඔබ අල්ලා නොගැනීම නැමැති බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ විසින් යොදනවා නම් ඉරිදුත පිණිසේ එම නැත්නම් තවත් කෙනෙකුට කතා කරන උදාහරණ ඕන තරම්. දුක අතුරුදහන් වෙනවා. තණ්හාව නැත්නම් මොනවද වෙන්නේ? තස්සායෝ තණ්හාය අශේෂියාව නිරෝධ. ශේෂවත් ශේෂයෙන් නැතුව නිරෝධ වුණොත් තණ්හා. දැන් මෙතන මේ කතා කරලා තියෙන්නේ ශරීරය පිළිබඳ කතාවක් නෙමෙයි. කොහොමද මේ දුක හටගන්නේ? කවුද මේක ඇති කළේ? කවුද මේක නැති කරන්නේ? ගැඹුරු ප්‍රශ්නයක්. එන වික්‍රමී පැහැදිලි කරලා දානවා. හේතු ප්‍රතිත් සම්මෝතන. බෞරුත්තරක දෙයක් නෙමෙයි, අනුකරක දෙයක් නෙමෙයි. ඔබ ඇයි ඔබට නවත්තුන් තණ්හාංශයක් තුතරගත්? ඒ නිසා අපිට දුක් හටගන්නවා. ඔබට මේ තණ්හා අනුසය නොවි ඉවර කරන්න පුළුවන් නම් තණ්හාව අර අනිත්‍ය දැකීම තුළ තණ්හාව නැති වෙන්නේ, අනිත්‍ය දැකීම තුළ මම නැති වෙන්නේ, මුලාව නැති වෙන්නේ. අනිත්‍ය දැකීම කියන්නේ නැති වෙනවා දැකීම නෙමෙයි, මේ බාහිර දෙයක්. හටගත්ත දේ අල්ලා ගන්න නැත්නම් එතන සිදුවෙන දෙයට තමයි නෝනින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඇති වෙන නැති වෙන එක වෙනයි විදර්ශනා කරන කෙනෙකුගේ ආරම්භනේහි නෝනින් දකින අනිත්‍ය වෙනයි. එනිසා මට නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනිත්‍ය තරම් සුන්දර වචනයක් නැහැ. ඔකට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියනවා වගේම අනිත්‍ය සරණං ගච්ඡාමි කියවත් කමක් නැහැ. ඒ සරණින් තමයි ඔබ රැස් කළා වූ තණ්හානුසය වර්තමානයේ තැවිදින් ඉතුරු නොවිසේ වෙන්නේ. සේ වුණාම උපදින්න හේතු නැත්නම් උපදින්නේ කවුද? ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයට හටගන්නවා මේ යන එක ස්වභාවික දෙයක්. කිසිවක් ශේෂ වෙන්නේ නැහැ. අන්න සුද්ධ ධම්මා පවත්තන්ති කියන්නේ ඒකට. දුකින් නැතර ඉඳලා ජීවත් වෙනවා කියන්නේ ඒකට. සුද්ධ ස්කන්ධ. රූප සම්බ ගන්නක ආරමුණු ගැනීමේදී සුද්ධ ස්කන්ධ එකක්වත් නමකට මගේ එකට ගැනීමක් සැඟවීමක් නැහැ. කවකට සැඟවීමක්. ඒ තමයි පරමාදාසී ආයුධ තත්ත්වය. මේ ගැන කතා කරන එකේ තේරුමක් නෑ. පෞද්ගලික ඔබ එතෙන් යන්න. මේකින් බලන්න කොහොමද කියලා. හේතු භංග වුණාම, දුකට හේතු වන තණ්හාව නැති වුණාම මොකද්ද ඉතර නැත්තේ කියන එක. ඒ නිසා මේ ශ්‍රීලා සූත්‍රයේ මේ කාතාව. ධනවමගලුස්සකදී මනුස්සෙක් හටගත්ත හේතු දැන් ඉතින් ආල්සුස් මාස නැති වෙනඳ නරුණා කියලා කියන්නේ උදා ගන්නවට මම නම් කැමති නෑ. එහෙම තමයි බොහෝ විට කියවෙන්නේ. ඒ මනස්ක දැන් මව කුසෙන් අතගත්ත දැන් ඉතින් ආයුස් මාස විඥානම් ඒක නැතිවෙන්න නරුණා. එහෙම කිව්වට නම් බුදු බුදු වණක් එතන කියවෙන්නේ නෑ. ඒක ඕන දිනකට තේරෙනවා. හේතු උගක් නෙවෙයි එකක් නේ. ඒකයි අපි මේ හේතු කියන වචනේ ඔස්සේ යන්නේ. හේතු කියන්නේ සංඛාවක්. එතකොට ඒකට ප්‍රතිකර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ උපදේශයට නිත්‍ය සුඛ ආත්මකත රසයේ අරගෙනව සංකල්පය වෙනස් කරන්න ඉගෙන ගන්න, පුරුදු වෙන්න, මහන්සි වෙන්න. අල්ලා ගැනීමේ සංකල්පයක තමයි දුක් තියෙන්නේ. අල්ලා නොගැනීමට හැරෙන්න වෙනවා. අල්ලා ගන්න තාක්කල් කාමාංග වැඩිනවා. අල්ලා නොගන්නකොටම බුද්ධංග වැඩිෙන්න පටන් ගන්නවා. මේ කාරණාව තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබට මේ පුංචි සූත්‍රයක පුංචි ගාථාවක් තුළ කොතරම් ලස්සනට ධර්මයේ ගැඹුරු කරලා ගැප් කරලා තිබෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ ඔබට අර දැනීම, දැකීම, අවබෝධය කියන එක මම සත්‍යක ධර්ම දේශනාවකදී පැහැදිලි කරලා තියෙනවා. යටි කුරු කළ තලෙම දෙයක් පුදු කුරු කළසේ, ස්වසාති භූදයක් විවර කළසේ, පාර වැරදෙන කෙනෙකුට පාර පෙන්වාසේ කියලා ඒ බුදුජානන් වහන්සේට සංස්කෘතදී වැරදෙන තැන දැක්කා, කරන්න ඕනේ තැන දැක්කා. අදටත් මම ඒක කරනවා කියලා තමයි උපාසක භාවය ලැබ ඔවුන් ගෙදර යන්න පෙරවන් සරණ ගත වෙලා, එහෙම නැත්නම් පැවිදි සෞඛ සම්පදාව පෙරවන් සරණින් ලබාගෙන එහෙම කෙනෙක් වෙන්නේ. පෞද්ගලික ඔබ හැම දිනම මේ කළ යුතුයි නේද? ඒ කිරීම සඳහා එහෙමනම් මේ කාරණය සවන් දීලා තේරුම් ගන්න නැතුව පුළුවනික කරන්න. ඒකයි අපි ඒකට සද්ධර්ම ශ්‍රවණය කියලා එකක් තියෙනවා කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ කිසිදු කරුණ පැහැදිලි කිරීමකින් තොරව යම් යම් දේවල් කරවන්න හදන අය නිරති. මොනවද කරන්න හදන්නේ, මොනවද පෙන්වන්න පාරවල්, මොකද්ද මාර්ගයේ පැහැදිලිව මේක තියෙනවා. මේ ධාතපද දෙකක් ගත්තාම හේතු පටිච්ච සම්භූතං කියන එක හේතු පාට ගන්න හේතු තියෙනවා. හේතු බංගාරි රුද්ධ හේතු බංගු කරන හැටි පෙන්වනවා. ඒක බුදුරජාණන් වහන්සේටත් එහෙමයි, ශ්‍රීලා භික්ෂුණියටත් එහෙමයි, ඔබටත් එහෙමයි, මටත් එහෙමයි. එදයි ඒක ඒකයි මාම්බික් ක්‍රීති. එහෙමනම් මේ ධර්ම දේශනාවත් ප්‍රයෝගී කරගෙන ඔබේ දුකින් මිදීමට අවශ්‍ය ධර්මඥානය වැඩිදියුණු කරගන්නට කල්පනා කරන්න. ඔබට මේ කරන්න ඕන දේ තේරෙනකොට ඔබට හොරෙන් එදිනෙදා පැය 24 නින්ද හැරෙන විට වර්තමානයේ ජීවත් වෙමින් ඔබේ අතීතයෙන් ඔබට එන්නා වූ මුලාවන් අනාගතයේ සමපියා නිමා කිරීමේ ස්කන්ධ පංචකයේ ඉදීම වරියම නැමති ධර්මතාවයට ඔබට පත් වෙමින් යන්න පුළුවන් වේ. ඒතර ලැබෙනා වූ සහනය කෙලෙස් සැඟවීමෙන් ලැබෙන සහනය නොවන බව තේරුම් ගන්න. ඉසේ කර ගැනීමට ශක්තිය ධෛර්ය ප්‍රඥාව ලැබේවා කියන සුභාශිං සඳ ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාවද සමාප්ත කරන ලබනවා. සම දිනාටම පිපන් සරණයි.